කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර පාලන අධිකාරීන්ගේ වගකීම ඒක පැහැදිලි තාමත්ම අඩි දෙක තුනක් ඒගොල්ලෝ තමයි ඉස්සරහට තියන්න ඕනේ මේ ප්‍රශ්න විසඳීමට අදාළව මෙදිහත් වෙන්න ඕනේ හුඟක් දෙන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ ඒවා එසේ නොකොට ඉඳීම නිසා සිසුන් පාරක බැස උද්ඝෝෂණ කිරීම ආදී කටයුතු කරන්න යෑම නිසා කරනකොට පොලිසියේ කාර්යභාරය අවම කියන්නේ ඒගොල්ලන්ට වගකීමක් අපි දෙනවා තමයි අනිවාර්යයෙන්ම සාමය ආරක්ෂා කිරීම වගේ දේවල් ඒගොල්ලන්ගේ පැත්තෙන් තියෙනවා නමුත් ඒගොල්ලොත් අවම මේක සිසුන්නේ මේගොල්ලෝ එහෙම ඊතරම් පරිණතය නෙමෙයි මේගොල්ලෝ තේරුම් ගන්න ආකාරය තමයි මේ ඉන්නේ ඒවා සානුකම්පිකව බලන්න ඕනේ බැටන් පොල්ල තිබූ පමණින් පහර දෙන්න බෑ කඳුළු ගෑස් සොගසා සෙල්ලරට තිබූ පමණින් ඒවා පාවිච්චි කරන්න එපා ඒ වෙනුවට සාකච්ඡා කරන්න නම් සංදේශයක් බාර දෙන්න නම් ඒකට අවශ්‍ය කරන පහසුකම් පොලිසිය සකස් කළ දීම තමයි එතෙන්දි වෙන්න ඕනේ කියන එක.